हद मंडल मल्याहन की प्रभावती उबे हद मंडल पटुयाहन की प्रभावती पटुयाहने इन्नट बे प्रभावती मल्याहनिन बेत पल्यन प्रभावती सिसे दो तीन यहन तेनूली मुआवट गोसिं इकी बिंद हेलुअली मट मनोवे काटत पिंबेंदलिए मदिस बल बलाना डन कुमारी मगे हद मंडल मल्याहन की प्रभावती उबे हद मंडल पटुयाहन की प्रभावती पटुयाहने इन्नट बे प्रभावती मल्याहनिन बेत पल्यन प्रभावती කොමුවකින් පිල් කොමුවට ඇදුනුලී මල් සුවඳකට බැඳි වරලස ඉනුවලී පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ කරපු පවට නාඩන් දේවතාවී මගේ හද මණ්ඩල මල් යහන ප්‍රභාවතී ඔබේ හද මණ්ඩල කටු යහන ප්‍රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී මල් යහනින් බැස පලයන් ප්‍රභාවතී